මහින්දටයි මෛත්‍රීටයි මෛත්‍රීටයි මහින්දටයි එකට වැඩ කරන්න බැරි බව බොහෝම හොඳට ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා ව්‍යවස්ථාවෙන් බැලුවත් ජනමතයෙන් බැලුවත් සදාචාරයෙන් බැලුවත් එකට යන්න පුළුවන් තැන මෛත්‍රී රනිල් සුසංයෝගය ඉදිරි අවුරුදු 5ට බලය ගෙනියන එකයි කියන එක මිත්තෝරුනි අපි ප්‍රකාශ කරන්න ඕනේ. ජාතික ආරක්ෂාව අනතුරේ කොටි සංවිධානයේ නැගිටගෙන එනවා රට බෙදන්න යනවා අය කියලා විශාල ව්‍යාපෘතියක් ගෙනියන. අපි අපේ ජනතාවට කියනවා මේ රටේ ත්‍රස්තවාදයේ ජීවමානව තිබෙන අවස්ථාවේදී ඒ ත්‍රස්තවාදයට එරෙහිව ජීවමාන දේශපාලන අධිෂ්ඨානය මේ මහ පොළවේ ක්‍රියාත්මක කරපු පිරිසක් හැටියට මේ රටේ ත්‍රස්තවාදයට හිස ඔසවන්න අපි ඉඩ තබන්නේ.